بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් طاسين تلك آيات القرآن وكتاب مبين هدى وبشرى للمؤمنين الذين يقيمون الصلاة ويؤتون الزكاة وهم بالآخرة هم يوقنون إن الذين لا يؤمنون بالآخرة زينا لهم أعمالهم فهم يعمهون أولئك الذين لهم سوء العذاب وهم في الآخرة هم الأخسرون وإنك لتلقى القرآن من لدن حكيم عليم තාසීන් මේවා අල් කුර්ආනයේ සහ පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් වේ. එය විශ්වාසිකයින්ට යහමඟ සහ සුභාරංචියකි. ඔවුහු කවරෙකු දෙයක් සලාතේ ඉඳතවන්නා වූද, සකාත් ගෙවන්නා වූද, පරලොව තරයේ විශ්වාස කරන්නා වූද අය වෙති. පරලොව විශ්වාස නොකරන්නා වූ ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියා අලංකාර කළෙමු. එනිසා ඔවුහු අන්ධ ලෙස මංමුලාවේ හැසිරෙති. ඔවුනටය නපුරු දඩුවම. තවද පරලොවෙහි අන්ත පරාජිතයෝද ඔවුහුමය. නබි මුහම්මද් සර්ව ප්‍රඥ සහ සර්වඥ වූ අල්ලාගිනි සැබවින්ම නුඹට මෙම කුර්ආනය ලැබුණේ. إذ قال موسى لأهله إني آنست نارا سآتيكم منها بخبر أو آتيكم بشهاب قبس لعلكم تصطلون فلما جاءها نودي أن بورك من في النار ومن حولها وسبحان الله رب العالمين يا موسى إنه أنا الله العزيز الحكيم وألق عصاك فلما رآها تهتز كأنها جان ولا مدبرا ولم يعقب يا موسى لا تخف إني لا يخاف لدي المرسلون إلا من ظلم ثم بدل حسنا بعد سوء فإني غفور رحيم සැබවින්ම මම ගින්නක් ඈතින් දැක්කෙමි. එයින් නුඹලාට කිසියම් තොරතුරක් මම ගෙන එන්නෙමි. නැතහොත් නුඹලාට උණුසුම් විය හැකි දැවෙන ගිනි පෙනෙලක් ගෙන එන්නෙමි. යැයි මූසා ඔහුගේ දරු පවුලට කී අවස්ථාව සිහිපත් කරව. ඔහු එහි පැමිණි කලෙහි ගින්නෙහි සමීප අයද එහි අවට අයද ආශිර්වාදයට ලක්වුවෝ වෙති. විශ්වයේ පරමාධිපති වන අල්ලා සුවිශුද්ධයයි අඬගසනු ලැබිය. ඕ මූසා, සැබවින්ම මම සර්ව බලධාරී සර්වඥ අල්ලා වෙමි. නුඹගේ සැරයටිය පසෙකට විසි කරව. පසුව එය දඟලන සර්පයෙකු මෙන් දුටු කලෙහි ඔහු එනම් මූසා ආපසු හැරී පසුබැසේය. නමුත් නොහැරුණේය. ඕ මූසා, බිය නොවව්. සැබවින්ම මාගේ සන්නිධානයෙහි රසූල්වරු බිය නොවෙති. අසාධාරණයක් සිදුකර නපුරකින් පසු යහපත් බවට ඔහුගේ ක්‍රියාව වෙනස් කළ අය හැර සැබවින්ම මම එවැනි අයට සර්ව ක්ෂමාශීලීද අසමසම කරුණාන්විතද වෙමි. وأدخل يدك في جيبك تخرج بيضاء من غير سوء في تسع آيات إلى فرعون وقومه إنهم كانوا قوما فاسقين فلما جاءتهم آياتنا مبصرة قالوا هذا سحر مبين وجحدوا بها واستيقنتها أنفسهم ظلما وعلوا فانظر كيف كان عاقبة المفسدين كيهل تلت نمبغي أتدمعو كسي مهانيا كين تروا إيا بابلمين إليا تيوي ميا فراون ساها أوهجي جانيابت نمبغي نيان پراتيهار ينبي آتروي සැබවින්ම ඔවුහු දුෂ්ට ජන කොටසක් වූහ. නමුත් අපගේ ප්‍රාතිහාර්යයන් පැහැදිලිව ඔවුන් හමුවට පැමිණි අවස්ථාවේදී මෙය ප්‍රකට ඉන්ද්‍රජාලමක් යැයි ඔවුහු කීහ. ඔවුන්ගේ හදවත් එය පිළිගත් නමුත් අසාධාරණය සහ පුහු මාන්නේ නිසා ඔවුහු ඒවා ප්‍රතික්ෂේප කළහ. එනිසා කැරලිකාරයින්ගේ අවසානය කෙසේ වී දැයි බලව්. ولقد آتينا داود وسليمان علما وقال الحمد لله الذي فضلنا على كثير من عباده المؤمنين وورث سليمان داود وقال يا أيها الناس علمنا منطق الطير عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَأُوْتِيْنَا مِنْ كُلِّ شَيْءٍ إِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينَ සැබවින්ම අපි දාවුද්ට සහ සුලෙයිමාන්ට ඥානය දුනිමු. ඔහුගේ විශ්වාසවන්ත ගැත්තන් අතුරින් බොහෝ දෙනෙකුට වඩා අපව විශිෂ්ට කළා වූ අල්ලාහටය සියලු ප්‍රශංසායයි ඔවුන් දෙදෙනා කීහ. සුලෙයිමාන් දාවුද්ගේ උරුමකරු විය. ජනෙයිනි, අපට කුරුළු බස උගන්වනු ලැබ ඇත. තවද අපට සියලු දෑයින්ම දායාදයද පිරිනමනු ලැබ ඇත. සැබවින්ම අල්ලාහ්ගේ ප්‍රකට අනුග්‍රහය මෙය වේයයි ඔහු කීය. وحشر لسليمان جنوده من الجن والإنس والطير فهم يوزعون حتى إذا أتوا على واد النمل قالت نملة يا أيها النمل ادخلوا مساكنكم لا يحطمنكم سليمان وجنوده وهم لا يشعرون فتبسم ضاحكا من قولها وقال رب أوزعني أن أشكر نعمتك أوزعني أن أشكر نعمتك التي أنعمت علي وعلى والدي وأن أعمل صالحا ترضاه وأدخلني برحمتك في عبادك الصالحين سليمان تجنورن جند مانوشين جند بقشين جند يد ඔහුගේ විශාල සේනාව සංගත කරන ලදී. තවද මොවුන් දැඩි පාලනයක් යටතේ තබන ලදී. එක් අවස්ථාවක ඔහු ඔවුන් සමග යුද්ධ ගමනක යෙදී සිටින විට කුහුඹුවන්ගේ මිටියාවතක් වෙත පැමිණි අතර එක් කුහුඹුවෙක් කුහුඹුවනි නුඹලාගේ ගුල් තුලට යනු සුලෙයිමාන් සහ ඔහුගේ සේනාව නොදැනුවත්වම නුඹලා පාගා නොදවනු පිණිසයයි කීවේය. උගේ වදන් ගැන ඔහු එනම් සුලෙයිමාන් මදහසින් යුතුව සිනාසුනේය. තවද මාගේ පරමාධිපති ආනනි, ඔබ මටත් මාගේ දෙමාපියන්ටත් පිරිනමා ඇති ඔබගේ අනුග්‍රහයට ඔබට මා තුති පුද කළ හැකි පරිදිද ඔබ තුටුවන පරිදි මා යහකම් කිරීම පිණිසද මා පුබුදු කරවනු මැනව. තවද ඔබගේ දයානුකම්පාවෙන් ඔබගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරමු මැනවයි ඔහු කීය. وتفقد الطير فقال ما لي لا أرى الهدهد أم كان من الغائبين لأعذبنه عذابا شديدا أو لأذبحنه أو ليأتيني بسلطان مبين فمكث غير بعيد فقال أحطت بما لم تحط به وجئتك من سبأ بنبأ يقين. أهو පක්ෂීන් එක් රැස් කළේය. එවිට හුදුහුද් එහි නොවීය. හුදුහුද් මට පෙනෙන්නට නැත්තේ ඇයි? නැතහොත් ඌ නොපෙමිණියන් අතරදැයි ඔහු කීවේය. සමාවට පැහැදිලි හේතුවක් ඌ මා වෙත ඉදිරිපත් නොකරන්නේ නම් මම ඌට දැඩි දඩුවමකින් දඩුවම් කරමි. නැතහොත් මම ඌ මරා දැම්මි. ඌ පෙමිණෙන්නට කල්ගත නොවීය. ඔබ ග්‍රහණය නොකළ දෑ මා ග්‍රහණය කරගතිමි. තවද සබා ගැන සත්‍ය තොරතුරු ඔබ වෙත ගෙනවිත් සිටිමි. ඌ එනම් පක්ෂියා කීවේය. ඉන්නි වජත්තුම් රඅතන් තම්ලිකුහුම් වඌතියත් මින් කුල්ලි ෂයි وأوتيت من كل شيء ولها عرش عظيم وجدتها وقومها يسجدون للشمس من دون الله وزين لهم الشيطان أعمالهم فصدهم عن السبيل فهم لا يهتدون ألا يسجدوا لله الذي يخرج الخبأ في السماوات والأرض ويعلم ما تخفون وما تعلنون الله لا إله إلا هو رب العرش العظيم. එහි ඔවුන් පාලනය කරන ස්ත්‍රියක් නියත වශයෙන්ම මම දුටිමි. ඇයට සියලු දෑයින්ද පිරිනමනු ලැබ ඇත. තවද ඇයට තේජාන්විත රාජාසනයක් ඇත. එද ඇයගේ ජනයාද අල්ලාහ් වෙනුවට සූර්යාට සජදාන් එනම් නමස්කාර කරනු දුටුවෙමි. තවද ෂයිතන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාර කර ඍජු මාර්ගයෙන් ඔවුන් වැළැක්විය. එහෙයින් ඔවුහු යහමඟ නොවන්නෝය. අහස්වල සහ මහ පොළවේ ගුප්ත දෑ හෙළිදරව් කරන්නා වූද නුඹලා සංගවන දෑද නුඹලා හෙළි කරන දෑද දන්නා වූද අල්ලාහට සජදා නොකළ යුතුයි. ෂයිතන් ඔවුන් ඍජු මාර්ගයෙන් වැළැක්වූයේය. අල්ලාහ් ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු තේජාන්විත රාජාසනයේ එනම් අර්ශ්හේ පරමාධිපතිය. قال سننظر أصدقت أم كنت من الكاذبين اذهب بكتابي هذا فألقه إليهم ثم تول عنهم فانظر ماذا يرجعون قالت يا أيها الملأ إني ألقي إلي كتاب كريم إنه من سليمان وإنه بسم الله الرحمن الرحيم ألا تعلوا علي وأتوني مسلمين. නුඹ සත්‍යය පවසන්නේද? නැතහොත් බොරුකාරයින්ගෙන් දැයි අපි බලන්නෙමුයි. ඔහු එනම් සුලෙයිමාන් කීවේය. මාගේ මෙම හසුන ගෙන යනු. එය ඔවුන් වෙත දමනු. පසුව ඔවුන්ගෙන් පසෙකට වී ඔවුන් කුමන පිළිතුරක් දෙන්නේදයි බලමු. ප්‍රධානියනි, උතුම් හසුනක් මා වෙත සැබවින්ම එවනු ලැබ ඇතැයි ඇය එනම් රජනිය කීවාය. එය සුලෙයිමාන්ගෙන්ය. තවද එය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ වන්නේය. නුඹලා මට විරුද්ධව අහංකාර නොවව්. අවනතව මා වෙත පැමිණියව්. قالت يا أيها الملأ أفتوني في أمري ما كنت قاطعة أمرا حتى تشهدون قالوا نحن أولو قوة وأولو بأس شديد والأمر إليك فانظري ماذا تأمرين قالت إن الملوك إذا دخلوا قرية أفسدوها وجعلوا أعزة أهلها أذلة وكذلك يفعلون وإني مرسلة إليهم بهدية فناظرة بما يرجع المرسلون ප්‍රධානියනි, මාගේ මෙම කාරණය සම්බන්ධයෙන් මට උපදෙස් දෙව්. නුඹලාගේ උපදෙස් නොමැතිව මම කිසිම තීරණයක් නොගනිමි. ඇය එනම් රජිනිය කීවාය, අපි බලවත්ය, තවද දැඩි සටන්කාමීන්ය. කෙසේ වුවද තීරණය ඔබ වෙතයි. ඔබගේ ආඥාව කුමක්දැයි ඔබම තීරණය කළ යුතුයයිද ඔව්හු එනම් ප්‍රධානීහු කීහ. සැබවින්ම රජවරු දේශයකට ඇතුළු වුවහොත් එය විනාශ කරති. තවද එහි ජනතාවගෙන් ගෞරවනීය අය නීච තත්වයට පත් කරති. එලෙසය ඔවුන් හැසිරෙනුයේ යැයි ඇය එනම් රජනිය කීවාය. සැබවින්ම මම ඔවුනට තෑග්ගක් යවමි. පසුව මාගේ දූතයින් කෙසේ කුමන පිළිතුරක් ගෙන ඒවිදැයි බලා සිටින්නෙමි. فَلَمَّا جَاءَ سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِّمَّا آتَاكُمْ بَلْ أَنْتُمْ بهديتكم تفرحون ارجع إليهم فلنأتينهم بجنود لا قبل لهم بها ولنخرجنهم منها أذلة وهم صاغرون. මට වස්තුවෙන් උදව් කිරීමට නුඹලා අදහස් කරනවාද? එසේනම් අල්ලාහ් මට දී ඇති දෑ ඔහු නුඹලාට දී ඇති දෑට වඩා ශ්‍රේෂ්ඨය. නමුත් නුඹලා නුඹලාගේ තිළිණය ගැන ආඩම්බරය. දූතයිනි, නුඹලා ඔවුන් වෙත ආපසු යව්. ඔවුන් විසින් එය පරාජය කළ නොහැකි හමුදාවක් ඔවුන්ට එරෙහිව සැබවින්ම අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට පත් කරමින්ද නීචවද එහෙන් ඔවුන්ගේ රටින් නියත වශයෙන්ම එළවා දමන්නෙමු. قال يا أيها الملأ أيكم يأتيني بعرشها قبل أن يأتوني مسلمين قال عفريت من الجن أنا آتيك به قبل أن تقوم من مقامك وإني عليه لقوي أمين قال الذي عنده علم من الكتاب أنا آتيك به قبل أن يرتد إليك طرفك فلما فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هَذَا مِنْ فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ وَمَنْ شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَنْ كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ ප්‍රධානියනි ඔවුන් අවනතව මා වෙත පැමිණීමට පෙර ඇගේ රාජාසනය මට ගෙනවිත් දිය හැකේ නුඹලා අතුරින් කවරෙකුට දැයි ඔහු එනම් සුලෙයිමාන් කිවේය ඔබ හිඳ සිටින ඔබගේ ස්ථානයේ නැගිටීමට පෙර මම එය ගෙන දෙන්නෙමි නියත වශයෙන්ම මම ඒ සඳහා විශ්වාසදායක ශක්තිවන්තයෙක් වෙමි ජින්වරුන් අතරින් බලවතෙක් කීය ඔබගේ ඇසිපිලි හෙලන සැලින් මම එය ඔබ වෙත ගෙන දෙමි ධර්ම ග්‍රන්ථය ගැන දැනුමක් ඇතෙක් කීවේය ඔහු සුලෙයිමාන් එය එනම් රාජාසනය තමන් ඉදිරියේ තිබෙනු දැක මෙය මාගේ පරමාධිපතිගේ වරප්‍රසාදයකි මම ගුණගරුක වීමිදැයි නැතහොත් ගුණමකු වීමිදැයි මා පරීක්ෂා කරනු පිණිස යමෙක් ගුණගරුක වන්නේද සැබවින්ම එය තමන්ටම ගුණගරුක වීමකි යමෙක් ගුණමකු වන්නේද නියත වශයෙන්ම මාගේ පරමාධිපති සර්ව ස්වයං පෝෂිතයයිද ත්‍යාගශීලියයිද ඔහු එනම් සුලෙයිමාන් කීවේය قال نكروا لها عرشها ننظر أتهتدي أم تكون من الذين لا يهتدون فلما جاءت قيل أهكذا عرشك قالت كأنه هو وأوتينا العلم من قبلها وكنا مسلمين وصدها ما كانت تعبد من دون الله إنها كانت من قوم كافرين قيل لها ادخل الصرح فلما رأته حسبته لجة وكشفت عن ساقيها قال إنه صرح ممرد من قوارير قالت رب إني ظلمت نفسي وأسلمت مع سليمان لله رب العالمين ඇයගේ රාජාසනය ඇයට නොදැනෙන පරිදි වෙනස් කරව. ඇය සත්‍යය දැනගන්නේද නැතහොත් නොදැනගන්නන්ගෙන්දැයි අපි බලමුයි ඔහු සුලෙයිමාන් කිවේය. ඇය එනම් රජිනිය පැමිණි විට මෙය ඔබගේ රාජාසනය මෙන්දැයි අසන ලදී. මෙය ඒ වාගේමයි. තවද මේට ප්‍රථමයෙන් අපට මේ බව දැනුම දෙනු ලැබ ඇත. අපි අවනත වූවෝද ඌයේ මොයි ඇය එනම් රජිනිය කීවාය. ඇය අල්ලා හැර වෙනත් දෑ ඇදහිම විශ්වාස කිරීමෙන් ඇය වැළක්වුවාය. සැබවින්ම ඇය ප්‍රතික්ෂේප කළා වූ ජනතාවගෙන් වූවාය. මාලිගයට පිවිසෙනුයි ඇයට කියන ලදී. එය දුටු ඇය එය ජනතටාකයක් යැයි සිතුවාය. තවද ඇයගේ දෙපසින් වස්ත්‍ර ඉවත් කළාය. එවිට සැබවින්ම එය දිලිසෙන වීදුරු වලින් වූ පැහැයකයි ඔහු සුලෙයිමාන් කීවේය. මාගේ පරමාධිපති ආනමි, මම මේ දක්වා මටම අපරාධ කරගතෙමි. මම දැන් සුලෙයිමාන් සමග විශ්වයේ පරමාධිපති වන අල්ලාහට අවනත වෙමි. ඇය කීවාය. وَلَقَدْ أَرْسَلْنَا إِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ ලවුලා තස්තෞෆිරුන අල්ලාහ ලඅල්ලකුම් තුර්හමූන් قالوا اطيرنا بك وبمن معك قال طائركم عند الله بل أنتم قوم تفتنون තවද නුඹලා අල්ලාහට අවනත වනුයි සමුද්‍රිත ඔවුන්ගේ සහෝදර සාලිහ් අපි සැබවින්ම යවීමු එවිට ඔවුහු කලහකාරී දෙපිරිසක් වූහ මාගේ ජනෙනි නුඹලා යහපතට පෙර අයහපතකට ඉක්මන් වන්නේ ඇයි? නුඹලා අල්ලාහ්ගෙන් සමාව ඇද නොසිටින්නේ මන්ද? නුඹලාට දයාලුභාවය ලැබෙනු පිණිසයි. ඔහු එනම් සාලිහ් කීවේය. අපි නුඹ සහ නුඹ සමග සිටින පිරිස අසුබ සලකුණක් ලෙස සලකමුයි. ඔහු කීහ. නුඹලාගේ අසුබ සලකුණ අල්ලාහ් වෙතය. සැබවින්ම නුඹලා පරීක්ෂාවට ලක් වූ පිරිසකයි. ඔහු එනම් සාලිහ් කීවේය. وكان في المدينة تسعة رهط يفسدون في الأرض ولا يصلحون قالوا تقاسموا بالله لنبيتنه وأهله ثم لنقولن لوليه ما شهدنا مهلك أهله وإنا لصادقون මහ පොළොවේ කලබල පතුරනහා යහපතක් නොකරන කැරලි නායකයෝ නව දිනේ එම නගරයේ ඌහ ඔහුට සහ ඔහුගේ නිවසේයන්ට රාත්‍රී කාලයේ පහර දීමටත් පසුව ඔහුගේ පවුලේ අය ඝාතනය කළ අවස්ථාවේ අපි එහි පැමිණ සිටියේ නැතයිද සැබවින්ම අපි සත්‍ය කියන්නෝමයයිද ඔහුගේ උරුමකාරයින්ට අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියන්නෝමයයි ඕ තමන් අතර කියාගත්හ وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا إِنَّ فِي ذَلِكَ لَآيَةً لِقَوْمٍ يَعْلَمُونَ وَأَنْجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ ඔහු කුමන්ත්‍රණයක් කළහ. ඔවුන්ට නොදැනුවත්වම අපි කුමන්ත්‍රණයක් කළෙමු. ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානයේ කෙසේදයි බලව. සැබවින්ම ඔවුන්ද ඔවුන්ගේ ජනසමූහයේ සියලු දෙනාමද අපි විනාශ කළෙමු. ඔවුන්ගේ කුරීරු කටයුතු නිසා ඔවුන්ගේ නිවාස විනාශ වී පාළු විය. ඥානය ඇති අයට සැබවින්ම එහි වැදගත් සංඥාවක් ඇත. විශ්වාස කොට බිය බැතිමත් වූවන් අපි බේරා ගතිමු. وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنْتُمْ تُبْصِرُونَ أَإِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِّن دُونِ النِّسَاءِ بَلْ أَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِّن قَرْيَتِكُمْ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ තවද ලූත් අපි එවෙමු. නුඹලා දැක දැකම දුරාචාරයේ ගැලී සිටිනවාදැයි ඔහු තම ජනයින්ට පැවසු අවස්ථාව සිහිපත් කරව. නුඹලා ගැහැණුන් අතහැර දමා ලිංගික ආශාවන් සඳහා පිරිමින් වෙත යනවාද? නුඹලා අඥාන ජන කොටසකි. ලූත්ගේ පිරිස නුඹලාගේ ජනාවාසයෙන් පළවා හරිව්. සැබවින්ම ඔවුන් පිරිසිදු බව පතන පිරිසකි කීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුරු නොවීය. فأنجيناه وأهله إلا امرأته قدرناها من الغابرين وأمطرنا عليهم مطرا فساء مطر المنذرين قل الحمد لله وسلام على عباده الذين اصطفى الله خير أما يشركون එවිට අපි ඔහුද ඔහුගේ බිරිඳහැර පවුලේ අයද බේරාගතිමු. ඇය නතර වූවන් අතුරින් කෙනෙකු විය යුතුයයි තීරණය කළෙමු. අපි ඔවුන් මත බිහිසුණු වර්ෂාවක් වැස්සෙමු. අවවාද කරන ලදවුන් මත වූ වර්ෂාව ඉතා නපුරුය. සියලු ප්‍රශංසා අල්ලාහටය. ඔහු තෝරාගෙන ඇති ඔහුගේ ගැත්තන්ට සාමය වේවා. අල්ලාහට වඩා හොඳ නැතිනම් ඔවුන් විසින් ආදේශ කරන ලද දෑදැයි නබි මුහම්මද් අසව්. أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ السَّمَاءِ مَاءً فَأَنبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ ما كان لكم أن تنبتوا شجرها أإله مع الله بل هم قوم يعدلون أمن جعل الأرض قرارا وجعل خلالها أنهارا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا أَإِلَٰهٌ مَّعَ اللَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ නැතහොත් අහස් සහ මහ පොළව මවා නුඹලා වෙත අහසින් වැසි ජලය පහළ කළ අල්ලාහ ද වඩා හොඳ. අපි එමගින් මනහර උයන් වතු බිහි කළෙමු. එහි ගස්වැල් වැඩෙන්නට සැලැස්වීමට කිසිම බලයක් නුඹලාට නොතිබුනි. අල්ලාහ සමග මෙම කටයුතු වලට සහභාගී වූ වෙනත් දෙවියෙක් සිටිනවාද? නොඑසේය. ඔවුන් නිවැරදි මාර්ගයෙන් නොමගට හැරුණු ජනතාවකි. එමෙන්ම මහ පොළව ස්ථීර වාසස්ථානයක් බවට පත්කර ඒ මත ගංගාවන් ගලා බැසීමට සලස්වා දැඩිව සිටිනසේ එහි කඳු පිහිටුවා මුහුදු ජල දෙක අතර බාධකයක් ඇති කළ ඔහු කවරෙක්ද? අල්ලාහ සමග වෙනත් දෙවියෙක් සිටිනවාද? නොයසේය. මේ ජනයාගෙන් වැඩි දෙනෙක් නොදන්නෝය. أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ أَإِلَٰهٌ مَّعَ اللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ أَمَّن يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَن يُرْسِلُ الرِّيَاحَ وَمَن يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ أَإِلَٰهٌ مَّعَ اللَّهِ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ එමෙන්ම පීඩාවට පත් වූ අය ඔහුට අඬගසන විට ඔවුන්ට පිළිතුරු දී පීඩාව පහ කරන තවද නුඹලා මහ පොළවේහි නියෝජිතයන් බවට පත් කරන ඔහුද? අල්ලාහ සමග වෙනත් දෙවියෙක් සිටිනවාද? ස්වල්පය නුඹලා මෙනෙහි කරමි. එමෙන්ම ගොඩබිම සහ මහ මුහුදේ අඳුරෙහි නුඹලාට මඟ පෙන්වන තවද තම දයාවේ පෙරනිමිති ලෙස සුලං එවන ඔහුද? අල්ලාහ සමග වෙනත් දෙවියෙක් සිටිනවාද? ඔවුන් ආදේශ කරන දෑට වඩා අල්ලාහ أتي أتكشتيا. أمن يبدأ الخلق ثم يعيده ومن يرزقكم من السماء والأرض أَإِلَٰهٌ مَّعَ اللَّهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ بَلْ هُمْ فِي شَكٍّ مِنْهَا بَلْ هُمْ مِنْهَا عَمُونَ එමෙන්ම නිර්මාණයන් මුලින්ම ආරම්භ කොට මරණින් පසුව එය යලි ජනිත කරන තවද අහසින් සහ මහ පොළවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන ඔහුද අල්ලාහ සමග වෙනත් දෙවියෙකු සිටිනවාද නුඹලා සත්‍යවාදී නම් නුඹලාගේ සාක්ෂිය රැගෙන එනුයි නබි මුහම්මද් පවසව. අල්ලාහ හැර අහස් හි සහ මහ පොළොවේ කිසිවෙක් গুপ্ত දෑ ගැන නොදනිති. තවද මරණින් පසු ඔවුන් නැගිටුණු ලබන්නේ කවදාදැයි ඔව්හු එනම් නුඹලාගේ දෙවිවරුන් නොදනිති. නබි මුහම්මද් පවසව. පරලොව පිළිබඳව ඔවුන්ගේ ඥාණය ඔවුන්ට අහිමි විය ඇත. නොයසේය ඔවුහු ඒ ගැන සැකයේහිය. නොයසේය ඒ සම්බන්ධයෙන් ඔවුහු අන්ධයෝය. وقال الذين كفروا أإذا كنا ترابا وآباؤنا أئنا لمخرجون لقد وعدنا هذا نحن وآباؤنا من قبل إن هذا إلا أساطير الأولين قل سيروا في الأرض فانظروا كيف كان عاقبة المجرمين ولا تحزن عليهم ولا تكن في ضيق مما يمكرون ويقولون متى هذا الوعد إن كنتم صادقين අපද අපගේ මුතුන් මිත්තන්ද මලපසු පස් බවට පත් වූවානම් සැබවින්ම අප මිනී වලවලින් නැගිටුණු ලබන්නේ දැයි ප්‍රතික්ෂේප කරන්නෝ කියති. අපටද මීට පෙර අපගේ මුතුන් මිත්තන්ටද සැබවින්ම මෙසේ ප්‍රතිඥා දෙනු ලැබුවේය. මෙය පැරන්නන්ගේ කතාන්තර මිස නැත. නුඹලා මහ පොළොවෙහි සැරිසරව්. තවද අපරාධකරුවන්ගේ ඉරනම කෙසේ වීදැයි බලව් යැයි නබි මුහම්මද් පවසව්. නබි මුහම්මද් ඔවුන් ගැන දුක් නොවව්. තවද ඔවුන් කරන කුමන්ත්‍රණ ගැන කලකිරීමට පත් නොවව්. නුඹලා සත්‍යවාදී නම් මෙම ප්‍රතිඥා ක්‍රියාත්මක කෙරෙන්නේ කවදාදැයි ඔවුහු කියති. قل عسى أن يكون ردف لكم بعض الذي تستعجلون وإن ربك لذو فضل على الناس ولكن أكثرهم لا يشكرون وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاءِ وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُبِينٍ نُبَلَا إِكْمَنِنْ مَبَلَاپُرُتْتُ وَنَدَيْنْ إِنَمْ මහා පීඩාවෙන් කොටසක් නුඹලා වෙත ළඟදීම ළඟාවේවියයි නබි මුහම්මද් පවසව. සැබවින්ම නුඹගේ පරමාධිපති මිනිසුන්ට අනුග්‍රහශීලීය. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගුණගරුක නොවෙති. තවද ඔවුන්ගේ සිත් සංගවන දෑද ඔවුන් හෙළිදරව් කරන දෑද සැබවින්ම නුඹගේ පරමාධිපති මැනවින් දනී. අහස් හිද මහ පොළොවේහිද සැඟවුණු දැයින් කිසිවක් පැහැදිලි ග්‍රන්ථයේ සටහන් වීමට නැත. ان هذا القران يقص على بني اسرائيل اكثر الذي هم فيه يختلفون وانه لهدى ورحمه للمؤمنين ان ربك يقضي بينهم بحكمه وهو العزيز العليم فتوكل على الله انك على الحق المبين انك لا تسمع الموتى ولا تسمع الصم الدعاء اذا ولوا مدبرين سببින්ම මෙම අල් කුර්ආනය ඊශ්‍රායෙල් දරුවන්ට ඔවුන් මතභේද වූ බොහෝ දේවලට යථාර්ථය විස්තරව කියයි. නියත වශයෙන්ම මෙය විශ්වාසිකයින්ට මඟ පෙන්වීමක්ද අනුග්‍රහයක්ද වේ. සැබවින්ම නුඹගේ පරමාධිපති ඔහුගේ නියමය අනුව ඔවුන් අතර විනිශ්චය කරන්නේය. ඔහු සර්ව බලධාරීය සර්වඥය. එනිසා නබි මුහම්මද් නුඹ අල්ලා කෙරෙහි බලාපොරොත්තු තබව්. සැබවින්ම නුඹ ප්‍රකට සත්‍යයේහිය. මලවුනට ඇසෙන්නට සැලැස්වීමට සැබවින්ම නුඹට නොහැකිය. තවද ඔවුන් වැලකී පිටුපාන කලෙහි බිහිරන්ට ඇරයුම් ඇසෙන්නට සැලැස්වීමටද නුඹට නොහැකිය. إن تسمع إلا من يؤمن بآياتنا فهم مسلمون وإذا وقع القول عليهم أخرجنا لهم دابة من الأرض تكلمهم أن الناس كانوا بآياتنا لا يوقنون. තවද නුඹ අන්දයින්ට ඔවුන්ගේ වැරදි මගින් යහමඟ පෙන්වන්නේ කුද නොවේ. නුඹට ඇසෙන්නට සැලසුවේ හැකේ අපගේ වදන් විශ්වාස කරන්නා වූද අවනත වන්නා වූද අයට පමණකි. අපගේ වචනය ඔවුන් කෙරෙහි ඉටු කරන අවස්ථාව එළඹෙන විට සැබවින්ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නොකළේයයි ඔවුනට කියන සතෙකු ඔවුන් වෙත මහ පොළවෙන් මතු කරන්නෙමු. ويوم نحشر من كل أمة فوجا ممن يكذب بآياتنا فهم يوزعون حتى إذا جاءوا قال أكذبتم بآياتي ولم تحيطوا بها علما أَمَّاذَا كُنْتُمْ تَعْمَلُونَ وَوَقَعَ الْقَوْلُ عَلَيْهِمْ بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنطِقُونَ أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إن في ذلك لآيات لقوم يؤمنون. අපගේ වදන් අසත්‍ය ලෙස සැලකූ සියලු ජන සමාජයකින්ම පිරිසක් රැස් කරන දිනය සිහිපත් කරව. එදින වර්ග සහ තරාතිරම් මනුව ඔවුන් පෙළගස්වා තබනු ලැබේ. ඉන්පසුව ඔවුන් සියලු දෙනාම තම පරමාධිපති වෙත පැමිණි විට නුඹලා ඒ ගැන වටහා නොගෙන සිටියදී මාගේ වදන් ප්‍රතික්ෂේප කළෙහිද? නැතහොත් නුඹලා කුමක් කරමින් සිටියේදැයි ඔහු එනම් අල්ලා පවසනු ඇත. ඔවුන්ගේ අපරාධ අනුව ඔවුන් කෙරෙහි අල්ලාගේ වචනය එනම් තීන්දුව ඉටු කෙරෙන්නේය. එවිට ඔවුහු වචනයකුද කතා නොකරන්නෝය. රාත්‍රිය ඔවුනට එහි ගිමන් හැරීම පිණිසද දහවල ආලෝකයේ පිණිසද සැබවින්ම අපි ඇති කළ බව ඔවුහු නොදකින්නේහිද? විශ්වාස කරන ජනයාට සැබවින්ම මෙහි සංඥායත. ويوم ينفخ في الصور ففزع من في السماوات ومن في الأرض إلا من شاء الله وكل أتوه داخلين وترى الجبال تحسبها جامدة وهي تمر مر السحاب صنع الله الذي أتقن كل شيء إنه خبير بما تفعلون من جاء بالحسنة فله خير منها وهم من فزع يومئذ آمنون තවද සූර් හොර නෑව පිමිනු ලබන දින සිහියට නංවව. එවිට අහස්වල සහ මහ පොළොවේහි සියලු දෙනා වීතියෙන් කම්පාවට පත් වෙති. අල්ලාහ් අබිමත අයහැර. තවද සියලු දෙනා අවනතභාවයෙන් යුතුව ඔහු හමුවට පැමිණෙන්නෝය. තිරසාරව පිහිටා ඇතැයි නුඹ සිතන කඳු හෙල් පාවෙන වලාකුළුමින් ධාවනය වනු නොඹ දකින්නේය. මෙය සියලු දෑ ස්ථාවරව පිහිට වූ අල්ලාහ්ගේ නිර්මාණයන්ය. සැබවින්ම ඔහු නුඹලා කරන දෑ ගැන සවිඥාණය. යමෙක් යහපත් ක්‍රියාගෙන ඒද ඔහුට ඊටත් වඩා හොඳ තිළිණයක් නැත. තවද එදින භීෂණයෙන් ඔහු සුරක්ෂිතයෝය. وَمَن جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ وَأَنْ أَتْلُوَ الْقُرْآنَ فَمَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَنْ ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنْذِرِينَ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ යමෙක් පාප ක්‍රියාගෙන ඒද ඔවුන්ගේ මුහුණු මුණින් අතට නිරේ ගින්නට දමනු ලබන්නේය. නුඹලා කළ දෙයින් මිස නුඹලාට පළ විපාක දෙනු ලබන්නේ හුදයි ඔවුන්ට කියනු ලබන්නේය. නබි මුහම්මද් ඔවුන්ට පවසව මෙම නගරය පවිත්‍ර කළා වූ එහි පරමාධිපති නම දිනොයි මම අනවන ලද්දෙමි. සියලු දෑ ඔහුටය. තවද මම අවනත වන්නන්ගෙන් කෙනෙක් විය යුතුයයිද මම අනවන ලද්දෙමි. තවද අල් කුර්ආනයේ පාරායනය කරන ලෙසත් මම අනවන ලද්දෙමි. යමෙක් යහමඟ පිළිගනීද එය ඔහුගේම යහපත පිණිසය. තවද යමෙක් නොමග යන්නේද මම අනතුරු අඟවන්නෙකු පමණි. නබි මුහම්මද් ඔහුට කියව් සියලු ප්‍රශංසා අල්ලාහටය. ඔහුගේ සංඥාවන් ඔහු නුඹලාට මතු පෙන්වන්නේය. එවිට නුඹලා එය දැනගන්නෝය. තවද නුඹලා කරන දෑ ගැන නුඹගේ පරමාධිපති දැකීමක් නැත්තේ කුමවේ?